කාකු කවුරුවත් නැති බව දැන දැන මාත් මගේ හිතත් රාත්‍රියක තියලා නුඹත් ගියානම් හෙටක් තියේවිද මටත් ඉරක් නැගෙනා සංකාර පැහැරෙන ගන අඳුරේ ආත්මයම මගේ රාත්‍රියම වෙන්නේ ඇත්ගෙන්න නම් තුරුලෙම උන්නේ වේදනාව ඇවිලෙන දිවි කතරේ දැස්වරන් හිද තවත් පලක් නැත්තේ ඒත් කියන්නම් මතු බව කාත් කවුරුවත් නැති බව දැන දැන මාත් මගේ හිතත් රාත්‍රියක තියලා නුඹත් ගියානම් හෙටක් තියේවිද මටත් ඉරක් නැගෙනා